පසුගිය අවුරුදු 30ම මේ බැඳුම් කර විකුණලා තියෙන්නේ පුද්ගලිකව. ඒ කියන්නේ මහා බැංකුවේ අධිපතිව එන්න කියනවා කට්ටියට. ඔයාට මෙච්චරයි, ඔයාට මෙච්චරයි, ඔයාට මෙච්චරයි කියලා පහකට හයකට බෙදෙන. පුද්ගලික ගනුදෙනු. මේසරේ තමයි ප්‍රසිද්ධ වෙන්දේසියකින් මේ බැඳුම් කර ලබා දුන්නේ. මේකත් මේ නඩුවේ තියෙනවා. රජයට අඩුම වියදම වුණේ මේ බැඳුම් කර. මම කියන්නේ චෝදනා කරන්න පුළුවන්. නමුත් චෝදනා ඔප්පු කරන්න ඕන. තමුන්නාතිලා පාර්ලිමේන්තුවේ මුදල් බලයල කතා කරනවා. පසුගිය අවුරුදු 20 තුල මුදල් ලැබෙති කෙරුවේ චන්ද්‍රිකා මැතිණියයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි. පසුගිය අවුරුදු 20 තුල පාර්ලිමේන්තුවේ මුදල් ලැබෙති කෙරුවේ ජාතික පක්ෂ ආණ්ඩු කාලේ හැමදාම මුදල් ලැබෙන තුරේ මේ පාර්ලිමේන්තුවේ හිටියා.